සරණයි. අදත් සුපුරුදු පරිදි අපි එකතු වෙලා ඉන්නේ සායනික සිසුබට හරහා කරන ධර්ම සාකච්ඡාවටයි. අපි අද ඉතාමත් වාග්ය සම්පන්න වුණා ශ්‍රී ලංකා විද්‍යට අපිට සම්බන්ධ කරගන්න අපි හැමෝම දන්නා සම්මතන ආචාර්යවරයෙක් වන පූජ්‍යපාද උදේහි ගම ධම්මචීව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සායනාංශ වහන්සේව සමග සිසුනේ අපේ දෙපාද නමස්කාර කරපු ගන්නවා. සායනාංශමන අක්ෂරික ආරම්භය ලබා දෙන්න ගම් සාකච්ඡාවට ඊට පස්සේ අපි ප්‍රශ්න ආදී ඉදිරිපත් කරනවා. කර්මකරණයි ගරුතර මහා සංඝරත්නයේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගේ අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ, මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ භාවනාවේ ඉතාම ආරම්භක කෙනෙක් හැටියටයි. මම සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාව කරගෙන යන අවස්ථාවේදී සාමාන්‍ය ප්‍රභාගයක් විතර ගියාට පස්සේ මට තේරෙනවා මේ හිත විසිරිලා ගිහින් හිත පැනලා තියෙන්නේ වගේ අදහස. ඊට පස්සේ මම නැවත වතාවක් ආනාපානෙට අරගන්නවා. නමුත් නැවත වතාවක් එක දීර්ඝ වශයෙන් මට භාවනාව වැඩෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ ගැන ඔබ වහන්සේගෙන් මේ යම් කිසි උපදේශයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ වහන්සේ මේ කරන දාම් සේවාව ගැන ඔබ වහන්සේට මේ ජීවිතේම මාර්ගඵල නිවන් අවබෝධ කිරීමට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, මට දැනගන්න ඕනේ විදිහට හිත විසිරී ගියත් තමයි ඉඳගෙන ඉන්න බව දැනගැනීමේ ඉඳගෙන ඉන්න බවට දැනීම තාම තියෙනවද? නැත්නම් තමයි ඉඳගෙන ඉන්න බවවත් ඒ වෙලාවේ වැටෙන්නේ නැද්ද කියලා? ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්න බව වැටෙනවා. මම හොඳ සීයෙන් ඉන්නවා කියන එකට ඒක නිසා ඒක ගන්නට පිටේ සතිය. ඒක තමයි සත්‍ය තියෙන්නේ. ඒ සතිය ඇතුළත ඒක ඇතුළත තියෙන තවත් සූක්ෂම අරමුණක් තමයි ආනාපාන කියලා කියන්නේ. ඒක නැති වුණත් බලාපොරොත්තු කර ගන්න නැතුව මම ඉඳගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි, මම ඇවිත්ින් නෙවෙයි කියලා ගන්නා තාක්කල් සතිය තියෙන වෙලාවේ සතිය අවතක්සේරු කරන්න එපා. අවතක්සේරු කෙරුවොත් සතිය බොසුප්පු වෙනවා. යෝගාන්තරයෙන් තියෙනුනේ ශ්‍රද්ධාව, එහෙම නැත්නම් විශ්වාසය. මේ සතියට අනුග්‍රහ කරනකොට සතියට මයිලක නැහැ කියලා චෝදනා කෙරුවොත් සතිය බොසුප්පු වෙනවා. ඒක නිසා ආනාපානයට වඩා අවශ්‍යකම් ඉන්නේ ඉරියව්ව ඍතුවේ තියාගෙන ඒක අපට නිමිත්තක් කරගෙන භාවනා කරන්ද පුරුදු පුළුවන් වෙලාවේ ආනාපාන කියන්නේ. එතකොට අපි අඩු ගන්න බුල්සයි එකක් නැත්නම් ටාගට් එකට හරි වෙදිච්චකින් ඉන්නේ. ටාගට් එක වෙදිලා හොඳට ගස්සන ආරක ගන්න බුල්සයි එකෙන් හරි ආනාපානට වෙදිච්චන්නේ. ආන්නේ විදිහට බාහිරට ඇතුළෙන විදිහට සූදානම් මනස කියන්නේ. ඔහොම කිව්වා ස්වාමීන් වහන්සේ මේ නම්බර් නවතිනවා අනිත් කල්යාණ මිත්‍ර මිත්‍රවරු ලබයි. සතිපස්සාන ක්‍රමය අනුව ආනාපාන සති ක්‍රම ආනාපාන සති භාවනා කරන යෝගාවචරය සිත් සංසම්ප්‍රප්තයට පත් වූ පසු අනාත්ම හෝ දුක් හෝ අනිත්‍ය වශයෙන් දැලිය යුතුද? එසේ නැතිනම් අනිත්‍ය හෝ දුක් හෝ අනාත්ම වශයෙන් දැනෙන්නට සිහියෙන් ඉවසා සිටිය යුතුද? පරිමාවෙන් නිගාරිත ක්‍රම පහදා දෙන්න සිරුවන් සරණයි. යම් වෙලාවක සතිපට්ඨාන දෙක ගියා නම් සමන්ද ගැටෙන දේ මේකයි කියලා, පේන දේ මේකයි කියලා, අත්දකින්න දේ මේකයි කියලා, අත්දකින්න දේ මේකයි කියලා ඉති කරන්න බැරි නම් උපදේශයෙන් තමයි. ඒක යම් වෙලාවක තමයි හිත අන්න රකවල් අරමුණට මම මොනිට මොන දාලා ඉන්නේ කියලා සතිපට්ඨාන හර වල ගැට බැලුවා නම් එන්නේ මොකක්ද කියලා ඉති කරනවා නම් මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. සතිපට්ඨාන සිතේ ආනාපාන සති භාවනා කරාට ප්‍රමෙන්නේ ආනාපාන සතිය ගැන ආශාවක ප්‍රාසයෙන්මයි හිත පිළිගන්නේ. ඒ විදිහට හිත පිළිගන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. නමුත් මෙතනදී අපිට ආනාපාන සතිය කරලා එක ප්‍රස්තාවකේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? දැන් එතන හරියට ආනාපාන හුස්ම ඇතිවීමත් නැතිවීමත් ඉබේ සිදුවීමක් හැටියටයි දැනෙන්නේ. ඒක පැහැදිලි. නමුත් ආස්වාදේලාගේ ආස්වාද වශයෙන් ප්‍රසවාදේලාගේ ප්‍රසවාදයෙන් පේනවද නැත්නම් ඔක්කොම සමෝහයේද පේන්නේ? ආශ්‍රාසත් ආශ්‍රාසත් වෙන වෙනම තේනවා. නමුත් ඒක අනේ වෙනස කිව්වොත් මට දෙන්න පුළුවන් උත්තරේ. මොකද්ද දෙක අතර වෙනස? ආශ්‍රාස කරනවා පරි ආශ්‍රාස කියන එක එකම අවස්ථාවක් කියන්නේ වෙනින්නේ. ඒක දෙකක් හදුවද නෙවෙයි ආශ්‍රාස ආශ්‍රාස එකම ක්‍රියාවක් හැටියටයි මේක වෙනිලා තියෙන්නේ. සරලව කට උත්තරක් වෙයි සාක්ෂියක් වෙයි අනේ ඒ ටිකම තමයි අපි ඉස්සරහට තීන්දුව කරන්නේ මොකද යෝගාවචරයට දෙන අප තමන සුත්‍ර කළ දෙන්නේ කොහොමද කියලා. මූලකමතන් සිං ආනාපාන සතිය අසුදු කරනවා. ඉතකේ ඒක අමතරේ ගානනක කායනු කාය පිටිල තියෙන විදිය මම දැන් අදින්නේ නෑ. මම ඉඳගෙන ඉන්නවා මුලින්ම ඒ විදියට කායි ගියව කියලා බලන් ඉන්නවා. එතකොට අදින්න කොට ඉඳගෙන නැති බව තේරුම් අරගෙන අදින්න බව තේරුම් සම්මහත ඒ කියනකොට සම්මහත මේ ආනාපාන සතියට අපෝ විදිහම සිත් කෙලින් ආනාපාන ඉගෙන වෙන කොටස් නැත්. ඒවත් අර කණේ ධර්මනීති ආනාපානේ වැටෙනවා කියන එක දිකේ. එහෙමයි තමයි. සාමාන්‍ය ජීවිතයට යන සංහිඳින් ඉඳන් ඉන්නකොට මොන හරි කරන්න වැඩක් නැහම මුළු දවසම බලනවා මේ විදිහට ඉඳ. ඒ ඉන්නකොට ඉඳන් ඉන්නකොට සමහර වෙලාවට ආනාපාන ප්‍රතිපදේක ඒ දේම තේරෙනවා සමහරවිට. ඒකම තමයි. කොහොමද දන්නේ මගේ හිත ආනාපාන දැන් ඉන්නවා කියලා? සමහරවිට අවයවයන් කොනට මෙකිට ඉදිනේ යවෙනවා තමයි මේකේ ශරීරය ගැන හිතනකොට. ඒක ගියාම එතන ගිය බල දන්නේ කොහොමද? ධනිකරණය නේද හුස්ම ගන්න ගාවේ අඩු බව වැඩි බව තේරෙනවා සරලව සාම. ඔය වැඩි බව තේරෙනවා කියනකොට ආගෙන ඉන්න සාකච්ඡා වල අනික් අයගේ වැටෙන සඳහා කිව්වොත් මොකද්ද තේරෙන දේ? මොකද්ද වැටෙන දේ? මොකක්ද අත්විඳින දේ කියන එක තමයි මම මේ ආරහර අවශ්‍යයි. සමිනාගේ අත්විඳින්නේ නම් හුස්ම රැල්ලේ කෙටි භාවය සමහරකට දිග භාවය සමහර නොතේරි ගියා නොත තේරෙන්නේ නැතුව යනවා. එතකොට මම මේ බඩ කියන උදරේ දිහාට යොමු කරලා ඇකීටින් දෙන ඇකිලෙන භාවය ගැන මෙහෙ කරනවා සමහරවිට. ඒක ඉස්සෙල්ලා අනුවත කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපි ආනාපාන දිගේ බලන ගියොත් නැතෙයි. වපරිනාට පස්සේ මොකද කරගන්න බෑ ඒක අකරණ වෙනවා. ඒ නිසා පේන වෙලාවේදී දැනෙන වෙලාවේදී ඒක පොඩ්ඩක් වෙලා ගෙන්නන්නේ විශේෂම බාහම හරියට කරනවා. ඒ වේන වෙලාවේදී ආස්වාදපස්සක වෙනස දැක්කොත් අඳුනගත්තොත් ඒ යෝගාවචරය ඒක නොකෙනෙන වෙලාවට යන්නේ සූදානම් කරදී. වෙන අරමුණු හොයන්න යන්නේ. එයා දන්නවා මේ ආනාපානයේ පෙනීම ගොරෝසු භාවයේ සිුම් වීම හරහා හිත වැඩෙනකොට වෙන අරමුණක් වෙනත් දැම්මොත් වෙන්නේ ඕතේට මැදිලා. අපිට ප්‍රාන්තිනේ සිුම් වීම දිකට ගෙනියන ගමන් සිුම් වෙන්න ඉස්සර වෙලා වැටහිච්චදී අධ්‍යක්ෂකගේ අත්විඳපුදී හොඳට හිතට අතිච්ඡේද වශයෙන් දරගන්නවා. අන්නේ පරිච්ඡේද වශයෙන් ගන්න විශ්වාසය මත තමයි ඉදිරි ගමන. අනපන ගෙවෙන්න තමන්ට මේ ඉදිරියටයි යන්න කියලා ඉතින් නැත්නම් ඉතින් කට කරනවා. සතිය කරනවා කියලා. අරමුණ නැතුවයි කියලා. අපි ඉන්නේ වැඩේ හොයන් යනවා. ඒ මේ ඉදෝපන මත වෙන්නේ අර තේන අනපානේ විතර නොබලන නිසා තමයි ඒක වාර්තා නොකිරීම නිසා ඉතින් වැඩිමකට වාර්තා කරන දෙනොත් ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒක තමයි මට තියාගන්න ඕන ඉස්සල යෝගාවතරක් එක. සාධ්‍ය අප්‍රමාණ පිළිසාගෙන සුපස්තියා අහලයි සාමාන්‍ය ඉන්නේ පැවති සාකච්ඡාවදී මැච් එක ප්‍රශ්න ඉදිරිපත් කරන්න සාමාන්‍යයෙන් ඒක දැක්කනක් නැහැ වගේ නමුත් අපිට රෙකෝඩින් ඉස්සෙල්ලා පුළුවන් සාමාන්‍ය සෙෂන් දී කිව්වේ කෙනෙක් ආනාපාන ප්‍රති පුරුදු කරන්න මහන්සි ගන්නවා නමුත් හිත හැමතැනම දුවනවා ආනාපානය රැඳෙන්නේ කෙටි වෙලාවයි එතකොට එයාට සුඛනාන් කියන්නේ මේ ඊයේ සමක් නිසාද ඒ විදිහට හිත එකඟ නොවෙන්නේ කියන ආනාපානය හිත ගන්න බැරි කියලා ඒ ප්‍රශ්නේ සාධනසික ප්‍රශ්න. ඒක තමයි ඇත්තටම ඉස්සලාම අපි කරන ඇවිල්ලේ ආනාපානය කරනකොට ඊට විශ්න වගේ පේනවා. මම ඒකට යෝජනා කරලා ආනාපානය වැටෙන්නේ නැත්නම් හිත සීලකන හිතන්නත් එපා සතිය නැහැ කියලා හිතන්නත් එපා. ආනාපානය කරනවා කියලා පච්චාත්තාප වෙන සමයෙන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් යාට ලොකු පිටුවහලක් වෙනවා. තමයි ඉරියව්. ඒ ඉරියව්වේම සුක්ෂම තරක් තමයි, සුක්ෂම තරක් තමයි, පිවිතු නැත්තම් ප්‍රතිචිත්ත තරක් තමයි ආනාපානය. ආනාපානය නතුනාට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ යෝගාවචරයේ සීලේ පිටවඳ සැකසීම මාගේ හිතර කුකුස්සාන වෙනවට හිතන්නව ඇති කලක් වෙන්න පුළුවන්. ඒක යෝගාවචරය නිශීදති පල්ලංකම් කියලා තමයි හතවත් සති හතවත් සති කරන්නේ. අනිසිදුසි බලංගක් කියන එක ලොකු ආවරණයක් කරලා තියෙනවා. ඒ නිසා අපි උත්තරගන්නේ මනුෂ්‍ය ශරීරය අපිට ලොකු විශ්වාසයක් ඇති කරලා දෙනවා. ඒකට ඊට අරගෙන නැත්නම් ඉරියව්වට ඊට අරගෙන ඒක සමාදන් වුණොත් විතරයි ඉරියව්ව ඇතුලේ තියෙන සක්මන් කරනවා වම දක්ුණ. ඉඳගෙන ඉන්නවා නම් ආසල් පස්සෙන් තම් දෙන්නේ නැහැ මේ විස්තර වලට යන්නේ. ඒකත් පටන් ගන්නකොට නැතුවට ආත්මිකත් එක්ක කඩා ගන්න එපා. සැකේ සංවේ පාවෙක අර පොළොවට දාන්න නැතුව කරන්නේ ඉඳගෙන ඉන්නක ඉරියව්වට සමාදන් වුණොත් යෝගාචරයට තමන්ගේ භාවනා පිටවද විශ්වාසයක් ඇති වෙනවා. ඒක තමයි මේකට කියන ස්ථිතියුක්ක. ඕම් සින්සයි නාසෝ කල්යන ස්තේනි කල්ලාසල විපස්සනා සාන නාසිකටි වෙලාව ආශ්‍රව ශේක කරගෙන යනකොට එම අගේ සිත්තක නිමිත්තක් එනකොට භවනා කරන වෙලාවේදී මේ නිමිත්ත ශේක කරන්න මම ඒ නිමිත්තේ තියෙන මේක හැදුලා තියෙන පතරේ අපෝතේජෝ ආදී වශයෙන් යනවාද එහෙම නැත්නම් උපහන්සේ ඉතින් මත මේකට මේ අනුශාසනයක් ලබාගත හැකිද? නිමිත්ත කියන එක පොත්පත් විග්‍රහ කරන්න. එතකොට කාටක් වගේ ඉලි වෙනවා මේ ප්‍රශ්න මොකද්ද කියලා. මොකද්ද මෙතන නිමිත්ත කියලා අදහස් කරන්නේ? නිමිත්ත කියන්නේ මම මේ ආරෝහණ සංඛාරා ඒ කියන්නේ මම ඇති කරගෙන තියෙන නම් නිමිති එක එක දේවල් ගැන ගහක් මම නිමිත්ත එකක් නැත් කරන්නේ එකක් නැත් කරන්නේ ඒක සාකච්ඡා කියලා. කියන හරකි ඒකද මොකක්ද මේ ආනාපාන කරන එකයි ඔය නිමිත්ත අතර සම්බන්ධය යෝගාවචරයෙන් පස්සෙන් ගන්නෙ. එතන මම ආනාපාන සත්‍ය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඔව් ඒකට ඇයි මේ නිමිත්ත කතාව වාටට සම්බන්ධ වෙන්නේ? මම හිතාගෙන හිටියේ මේ භාවනාව ගැන ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්න බබක්. හරි. ඒකද නිමිත්ත කියන එක හරකෙක් කියන එක බලන්න මතකද ආයෙ ප්‍රශ්න අහන්න බලන්න මම තේරුම් ගන්න උත්සාහ කරනවා. අපි කියමුකෝ මගේ මමගේ අම්මගේ අම්මගේ යලා මගේ අම්මා මගේ සිත්තේ වෙනවා. එතකොට ඒ අම්මා කියන නම එහෙම නැත්නම් ඒ නිමිත්ත මගේ අම්මා ජීවිතේ නැහැ. මම මේ නිමිත්ත ක්ෂය කරන්නේ කොහොමද? බුදුන් තරම් බලන්නේ නිමිත්ත පොඩියට ආවත් භාවනාවට බාධායි. සමහරට මේ නිමිති කියෙදි ප්‍රස්ථාන පාණ්ඩ යන්න පුළුවන්. නිමිත්තක් නැත්නම් ආනාපානය මේක අපි සකස් කරගන්න දෙයක් නැහැ. නමුත් විශ්වාසයක් පන්දාටි කරන්න පුළුවන්. මේ නිමිති නැති කරනවා වෙනකොට ආනාපානය ඇති කිරීම තමයි බුදුහාමර අපිට කියලා තියෙන එකම ආයත පිළිතුර. ඒක නිසා නැවත ආනාපානෙ යන්න පුළුවන් හැකියාව අපේ මානසික ප්‍රශ්නම අපිට තියෙන ජීවිතයත් එක්ක හඳුන්සි බර්ඩ් ෆයිල්ලා. ඒක නිමිති වල අලගිය මොලේක හොයන්න හොයන්න නිමිති අනුමත කරා වෙනවා. නිමිති තරණ ගියා වෙනවා. නිමිති පොර ගන්නවා. නිමිතිට ආහාර දුන්නා වෙනවා. අපිට කියලා තියෙන්නේ අපි කලෙදිත්තේ යම් මට්ටමකට යනවා. ඒ වෙනකොට ඒ වෙනුවට ගෝචර අධ්‍යක්ෂ භූමියට යන්න ගන්න නිමිති කියලා කියන්නේ අනාරක්ෂිත තැනක්. සාර්ථක බුද්ධිය නෙවෙයි. අපි නැවත යනවා සාර්ථක බුද්ධිය. සාර්ථක ප්‍රකාශන ශේෂයක. ඒකට ආනාපාන නැත්නම් කාය සාහරි එහෙට දාන්න පුළුවන් නම් පරිසාල අත්‍යවශ්‍යලක් අපිට තියෙනවා. කෙවෙනකදී එන කිමිට හොඳ හෝ නරක වශයෙන් යන විග්‍රහ කරනවා කියන්නේම ඒකට පොර දෙන්නillaක්. එහෙම නැත්නම් ඒකට ආහාර දීමක් කියලා තමයි කියන්නේ. ඒ නිසා බලන්නේ වගේ වෙලාවක තම බඩලක කර්මස්ථානයි. ආනපාන සාතපාටිකය දිල්ලේ විතර කෙලෙස්ව දෙන්න තියෙන නෝපං කෙලෙස් සංසති වීම සඳහා ගන්න ප්‍රයත්නයේක ආනපාන දඩමින්ම කරගන්න. ආනපාන ඒ උරුත්තු ආනපානට වාංගු වෙලා ඒ කෙනෙක් ප්‍රතිපදකිනේක තමයි පාරස්පතියේ අවස්ථාව. ආනාපාන සතියෙන් මට පුළුවන් ද නිවන දැකෙන්නේ නිවන කියන්නේ නිවන අවබෝධ කරගන්න ඉස්සල්ලා ආනාපානේ අපි සාධක කරගන්නවා නිමිත්තක් කරගන්නවා ඊට පස්සේ ඔක්කොම නිවිති අතාරනවා ආනාපානට පාස් කියලා ඊට පස්සේ ආනාපානේ කියලා මට පස්සේ අපි ඉන්නවා සතිපට්ඨාන හරි අසංග මාර්ගේ වඩා දියුණු පස්සේ ඒ නිසා අපි කරන්නේ ලෝකේ තියෙන අරමුණු తాවකාලිකව නැති කරන්න ආනාපානේ දඩමීම කරගන්න වාංගු කරගන්න එකල බලන ආනාපාන මොකද මේකද ඒක බැලුවොත් එනේ ඒ මොනවාට පස්සේ ආනාපාන කියන්නේ එතකොට අපිට තියෙන්නේ අනිමිත්තක හති වාසන්න පුළුවන් ඒක ඉතින් බොහොම වටින සතියක් ඒක ලොකු දෙයක් කරන සතියක් ඒ නිසා නිමිති නිමිති ඉඳලා අනිමිත්තට යන ගමනක් තමයි අපි මේ ආනාපානේ මුල් කරගෙන ආනාපාන කියන්නේ නිවන නෙවෙයි ආනාපාන කියන්නේ නිවන දකින්න බෑ කියලා කියෙකුත් නෙවෙයි නමුත් ආනාපානේ ගන්නවා ඍතිපන්න මනසේ කියලා සංග විත පාවිච්චි කරනවා එතකොට පුතාමින සම්මිතේ ඉඳලා අනිමිත්තට යනකොට මට තේරෙන්න ගන්න නිමිති එතකොට මම වාගේ ප්‍රශ්නේ වෙන්නේ නිමිත්තක් වශයෙන් ඔය එන නිමිත්තක් වාගේ මෙතක විකල්පයක් වශයෙන් වඩලනද ආනපාන පොදු කරලද ආනපාන කර්මයක් ආනපාන කරතේ යෑම අපි කියන්නේ ගෝචරයක් දැක්ක භූමියට යෑමක් අතෝක වූ ඉරජ වූ නිර්මල වූ තැනකට යෑමක් ඒ නිසා මේ තැන වලදීම හිත කලේ සයිද තැනක අන්තරාක්ෂය තැනට ආපුවාම කමනිකේ හැරමිකේ වගේ ආනපානේ තමන්ගේ ක්‍රේම භූමිය තුළ සර්වඥාන්සේ සඳහන් කරන්නේ ක්‍රේමය ඒක යන එක තමයි වඩා ආරක්ෂිත ක්‍රමයේ දෙන ගියාට පස්සේ තමන්ට ගොඩක් විකල්ප රාශියක් හම්බ වෙනවා. ඒ කියන්නේ මත නිමිති තියෙන විස්තර බව එහෙම නැත්නම් ඒකේ හුස්මව තේන්න ගන්නවද? ඒක කියන්න බෑ. ආනපානට තමයි ගියාට පස්සේ නැවත තමයි සෞඛ්‍ය සම්පන්න පැත්තකට යනවා. නිමිත්ත උදව් පාදක වෙයිද කියලා නැත්නම් නැත්නම් නිමිත්ත කියන්නේ කොච්චර වාසිය විතර ආර්මියද? ශාකද අස්ත මායාවී කියත් කියන දේවල් පවා තේරෙන පටන් ගන්නවා. මේ යන ගමනේදී හම්බෙන හැම නිමිත්තක්ම බාධාවක් කියලා තමයි සාමාන්‍යයෙන් පොඩට කියන අර්ථය. ඒත් මේ වෙලාවේ වාංගු කරන ආනපානේ අපි ඉවිසගත්ත දේ නිසා ඒකට වාංගුල තමයි අනිත් නිමිත් වලින් වෙන්වීමේ සූර භාවයක් කරගන්න. සමන්තරණයි ඇති ආරම්භයක් අර අවසන් වෙන මොහොතක් අතර බ්‍රේක් එකක් තියෙද කියලා වගේ දෙයක් නම් දැනෙන්නේ නැහැ තමයි. ඒක අපි සිද්දල මම දැන් සිද්දල ඒක බලන්න උත්සාහ කරන්නේ නැත්නම් පහු වෙනකොට ඒක කියන වැටෙන දෙයක්. පහු වෙනකොට ඉබේ වැටෙන දෙයක්. යම් වෙලාවක සීම දැන ආස්වාදයක්, රූප දැන ප්‍රසාදයක්. එහෙනම් ඒක දකින්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ආස්වාදය, එහෙනම් ප්‍රසාදය දකින්න ගියාට පස්සේ තමයි නැත්නම් ආනපානේ මූණට මොන දාලා හිටියට පස්සේ තමයි ඒ දෙක අතර සතු මාරුව ඇතේ තිලයේ ඒකේ බැක්න එක මාරු වෙනද යටට පුළුවන්. එනිසා ඒ වගේ දේවල් වලින් ඉතර එසවන්න එපා. ඒකකොට අර ආනාපාන කියන සාධකම අඩු වෙනවා. ඇතිතා කනපානේ ඉකයි අතර පරිසරය අඩු කරලා උත්සන්න ආසන වස්තු පරික්ෂා කරනවා. එතකොට ඔය ඇත්තටම කියන ආසන ප්‍රසාරික අතර වෙනස නෙවෙයි. ආස්වාස්ත්‍ය ඇතුළෙම තියෙන ආස්වාස්ත්‍ය ඇතුළේ ලක්ෂයක් ආස්වාස්ත්‍ය තියෙන හැම ආස්වාස්ත්‍ය අතරම පොඩි පොඩි කඩතොළු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මමත් දැන් ටික කලක පටන් ආනාපාන සතිය පුරුදු කරන්න උත්සාහ කරනවා මම බුදුදහම භාවනා කරලා පූර්වෝපච්චය කරලා හිත තරමක් තැන්පත් වුණාට පස්සේ තමයි ආනාපාන සතිය පටන් ගන්නෙ ඒ ආනාපාන සතිය පටන් ගන්න හුස්මරල්ල ඇතුළට එනවා පිට වෙනවා කියලා දකිනවා කෙටි වෙලාවක් එහෙම බලාගෙන ඉන්නකොට දැන් එහෙම ස්වාමීන් වහන්ස අඩකඩේලා එනවා කියන්නේ. සංඝස ආනාපාන සතියේ ටික වෙලාවක් බොහොම සුළු වෙලාවක් වගේ ඉන්නකොට උෂ්මරැල්ලක් එක්ක නාස්පුඩිය වටේට සුදු වලාකුලක් වගේ ඇති වෙලා ඒක උස්මරලි කීපයක් තුල පැවතිලා ඊට පස්සේ නැති වෙලා යනවා. ආයි ආනාපාන සතියට හිත යොමු කරලා යනකොට ඒ වගේ වෙනවා. එහෙම සීබවතාවක් වෙනවා මේ භාවනාව කරගෙන යනකොට. මේක භාවනාවේ මේ මොකක් හරි වැරද්දක්ද මොකද්ද කියලා දැනගන්න කැමති. ඉතලෙන් කරමු. ආනාපාන මේක පාස්සගෙන යනකොට සහැල්ලු ගතිය, ආලෝක ගතිය, කර ගතිය, අන්තර ගතිය ගොඩාක් පහළ වෙනවා. ඒ පහළ වෙන දේවල් නිකන් මේ යන්තම් ලාවට වගේ තමයි තියෙන්නේ. මේක නැවත නැවත වෙන්නේ අඬ තමන්ට කියන මේ ආනාපාන එක දිගට තියෙන්නේ එන නිමිති වෙන සාලකුණුත් එක්ක මාර්ගය කියන්නේ. ඒ හැම වෙලාවෙම ආනාපානෙත් නැවත සක්ම ගන්නවා නම් පිහිට වෙනවා. මම හුරු කරගන්න බයිසිකල් එකේ පදින මනුස්සයා ඒක මේකට වැරුණාට බයිසිකල් එකේම බැලන්ස් එක ගන්න පුරුදු වෙනවා. කලකහක් වුණත් බයිසිකල් කරගෙනවා ආධුනිකයා. අනිත් වගේ මේකෙන් වැඩි කිරීමක් කරනවා. භාවනා ආනාපානෙ පැතිය ත්‍රිවිධාංගිකරණයක් කරන සමේ කොහොමද ඒවා. මේකට බලාපොරොත්තු වෙලා යන්න නැත්නම් ලැක්කම යන්න. හොඳයි අපි මේක තේනම් වෙලාව සීමා වෙනවා. ඒ වෙලාව අපි පරියන්ක වෙලාවක් තියෙන නිසා අවස්ථාවක් දුන්නට තියෙන ඇතු ඔක්කොටම දෙවිගන් මේ කෙරුවන් කරණයි මම කමගන්න අවශ්‍යයි. හොඳයි සම්මාස අවහනයිස ප්‍රමාණයක් තියෙන අත්නේ ජීවිත කරන අනුග්‍රහයට ගුවන්සේක සමන සිසුන් වෙනුවෙන් නැතිලු කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මේ කටිගත කිරීම වස්නා කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ගුවන්සේගේ පාරක් නමස්කාර කර මේ ජීවන කුණ පින්න ගුවන්සේට මොදන් සම්මත් මාතෘකා